වතු කර්මණාකාර පක්ෂයත් හාම්පුතුන්ගේ සංගමයත් තීරම උත්සව සමිති නියෝජිතිනුත් ඇතුළත් වන ජාතික කම්කරු උපදේශක මණ්ඩලය කැඳෙමු. ඇඩ රුපියල් 620ක් පවතින දෛනික වැටුප රුපියල් 770ක් දිය යුතුයි කියන තීන්දුවක් ඒ අවස්ථාවේ මම යෝජනා කළා. රුපියල් 1000ක ඉල්ලන පඩිය ගෙවන්න බෑ කියන හාම්පුතුන්ගේ කීමත් සලකලබල්ලකම රුපියල් 700ක් නිගමනයක් කළේ. අද ලොකු අන්දෝලනයක් ඇති වෙලා තියෙන හුඟක් ආයතනවල මේ මෑන් පව කරමු. ඒ ඇයට සාමාන්‍යයෙන් ගම්කරු නීති නීති යටතේ ලැබිය යුතු අයිතිවාසිකම් ලැබෙන්නේ නැහැ. මම බලාපොරොත්තු වෙනවා මීළඟ ආර්ථික කටයුතු සම්බන්ධ දින කමිටුවේදී රුවගමැතිතුමාගේ අවධානයත් මේ සදා යොදන්න. ඒක මේ මෑන් පව ක්‍රමය නැති කරනවා.